Father, in the name of the Lord Jesus. පියාණනි යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. We thank you for the opportunity you have given us this morning. මේ උදෑසන ඔබ වහන්සේ අපට දුන්නා වූ අවස්ථාව ගැන ස්තුතියි. To hear your word and to receive from the Holy Spirit. ඔබ වහන්සේගේ වචනය අසන්නත් ශුද්ධාත්මයන් වහන්සේගෙන් අපගේ ආත්මයට ලබා ගන්නටත්. To be refreshed, to be inspired, to be built up through your word. නැවුම් වන පිණිස ස්වාමිනිය ඔබ වහන්සේගේ වචනය කරන කොටගෙන ගොඩනගෙන පිණිසත් ධෛර්යමත් වන පිණිසත් We open our hearts and our minds now to receive by faith the word that is coming to us. අපගේ හදවත අපගේ මනස විවර කරනවා ස්වාමිනිය ඇදහිල්ලෙන් අප වෙතට එන දේව වචනය ලබා ගන්න පිණිස. We receive your word with meekness and with gladness of heart. මෘදුකමින් යටහත්කමින් ඔබ වහන්සේගේ වචනය අපි ප්‍රීතියෙන් ලබා ගන්නවා. In the name of Jesus. යේසුස් වහන්සේගේ නාමයෙන්. Hallelujah. Hallelujah. Praise God. ප්‍රශංසා වේවා. On Friday we had a very powerful prayer time here, half night prayer. සිකුරාදා දවසේ ඉතාමත්ම බලවත් ඒ අර්ධ රාත්‍රී යාඥාවක් මේ සානේ තිබුණා. I want to thank all of you who came. I think more than nearly 100 people came. සියයකට අධික සංඛ්‍යාවක් මේ ස්ථානයට පැමිණියා යාඥා කරන පිණිස මම ඔබට ස්තුති කරන්නට කැමැතියි. If you did not come, I encourage you to come the next time. ඔබ ආවේ නැත්නම් ඊළඟ පාර එන පිණිස මම ඔබට ධෛර්යමත් කරනවා. You know, prayer is so important. It's compulsory for a Christian. කිතුනෙකුට යාඥාව ඉතාමත්ම වැදගත් ඒ වගේම අනිවාර්යයි. We should have our personal prayer times. අපගේ පෞද්ගලික යාඥා කාලයන් අපි ගත කළ යුතුයි. Also we need to have prayer times with our brothers and sisters in Christ. ඒ වගේම ක්‍රිස්තුස් වහන්සේ තුළ අපගේ සහෝදර සහෝදරියන් සමග අපගේ යාඥා කාලයන් අප ගත කළ යුතුයි. You know when we pray. අපි යාඥා කරනකොට together there is an unction, there's an anointing. that helps us to be built up together as a body සාමූහිකව යාඥා කරනකොට එක ශරීරයක් හැටියට අපිව ගොඩ නැගෙන පිණිස යම් ආභාෂයක් ක්‍රියා කරනවා when we come together we pray for one another we pray with one another අපි එකිනෙකාට එකතු වෙලා සාමූහිකව යාඥා කරනකොට අපි එකිනෙකේනා සමග එකිනෙකේනා උදෙසා යාඥා කරනු ලබනවා see when we pray for other people අපි අන් අය උදෙසා යාඥා කරනකොට God does something in our hearts දෙවියන් වහන්සේ අපගේ හදවතේ යම් දෙයක් කරනු ලබනවා if you pray for somebody you will never criticize that person යම් කෙනෙක් උදෙසා අපි යාඥා කරා නම් කවදාක්වත් එම පුද්ගලයා අපි විවේචනය කරන්නේ නැහැ If you pray for somebody you'll never criticize that person. යම් කෙනෙක් උදෙසා ඔබ යාඥා කරා නම් එම පුද්ගලයාව කවදාක්වත් ඔබ විවේචනය කරන්නේ නැහැ. You know one time I was praying and the Holy Spirit convicted me that I was criticizing a certain person all the time. මම යාඥාවෙන් සිටිනකොට ශුද්ධාත්මයන් වහන්සේ මට කතා කරලා කිව්වා මම යම් කෙනෙක්ව නිරන්තරයෙන්ම විවේචනය කරන බව. I didn't even realize that. මම ඒ දේ තේරුම් ගත්තේ නැහැ. I said yes Lord, you know what do I do now? මම කිව්වා ඔව් ස්වාමිනී මම දැන් කුමක්ද කළ යුත්තේ? මට සමාවෙන්න. From now to pray for this person. උන්වහන්සේ මට කිව්ව දෙයක් තමයි දැන් සිට එම පුද්ගලයා උදෙසා ඔබ යාඥා කරන්න. When I started to do that I found that I couldn't criticize this person anymore. Mama ema pudgalayata yaaknya karanna patan gattata passe mata eettugge diye tamai ema pudgalayata thaw durataath vivechanaya karanna beri una. Because I began to see that person in the eyes of God with the eyes of God. Deviyan wahansege as dakina aakarayata e as tulin balanna upakara kara me pudgalayat pilibanna. I saw that after all this person was also very good. This person had very good things as well. පස්සේ මට තේරුම් ගියා එම පුද්ගලයා තුලත් යහපත් ගුණාංග තිබිච්ච බව. Hallelujah. Hallelujah. Are we learning something? අපි යම් දෙයක් ඉගෙන ගන්නවා. When we pray with somebody, when we pray with others. ඒ වගේම අන් අය සමග එකතු වෙලා අපි යාඥා කරනකොට Especially as family. පවුලක් හැටියට As a family of God. දෙවියන් වහන්සේගේ පවුල හැටියට God knits our hearts together. දෙවියන් වහන්සේ අපගේ හදවත එකට එකතු කරනවා. There's a bonding and a love that takes place that keeps us together like glue ප්‍රේමයක් එකිනෙකනා එක්ක ගැඹුරු සම්බන්ධතාවයක් ඇති වෙනවා ඒ ගම් වලින් වගේ අපිව එකට අලවලා එකතු කරලා තිබෙනවා The Holy Spirit does that ශුද්ධාත්මයන් වහන්සේ තමයි මේ දේ කරන්නේ. There's a saying in the world, the family that prays together stays together. ලෝකයේ කියන කියමනක් තමයි ඒ යාඥා කරන පවුල එකට එකතු වෙලා තිබෙන පවුලක් කියලා. Hallelujah. Hallelujah. You know, recently I found some ladies when they speak to me, they say Pastor Liz to me. සමහර කාන්තාවන් මට කතා කරනකොට එකපාරට මට ආමන්ත්‍රණය කරනවා Pastor Liz කියලා. Sorry. She, one lady said, you know, I'm saying Pastor Liz because I'm all the time praying and I'm learning so much from Pastor Liz. මට ඒකාන්තව සමාවෙන්න මම ඔබට පාසලිස් කියලා කියන්නේ මම නිරන්තරයෙන්ම පාසලිස් උදෙසා යාඥා කරනවා ඒ වගේම පාසලිස්ගෙන් ඉගෙන ගන්නවා කියලා. This team that prays together with Pasalis on Thursday. බ්‍රහස්පතින්දා උදෑසන මේ ස්ථානයේ පාසලිස් සමග යාඥා කරන ඒකාන්ත කණ්ඩායම So bonded with Pastor Liz that even me they see as Pastor Liz. Oh, ne tharan kittui Pastor Liz ta maavat dakinne Pastor Liz wage. Actually that is true in the spirit because we are one in the spirit. Aathmika thale e de satyai manda aathmika thale mai Pastor Liz u ekkenek nisa. When you pray with somebody, especially with your leader, you'll find the Lord speaking to you through your leader, not only physically but sometimes even in your dreams. ඔබ දකිවි ඔබ ඔබගේ නායකයා එක්ක යාඥා කරනකොට ඔබ ආත්මයෙන් යම් දේවල් දකින්න පුළුවන් ඒ වගේම ඔබගේ සිහින වලිනුත් ඔබ යම් දේවල් දකින්නට යනවා. One lady said the other day Pastor Liz was talking to me in my dreams. මම එක දවසක් මට යම් කාන්තාවක් කිව්වා අර දවසේ Pastor Liz මගේ හීනෙන් මට කතා කරා. So what did she tell you? මං ඇහුවා මොකක්ද Pastor Liz ඔබට කිව්වේ? I can't remember. I said next time you know you must try to remember because that is the Holy Spirit speaking through your pastor. ඒ කිව්වා මට මතක නැහැ කුමක්ද ඒ කිව්වේ කියලා මං කිව්වා ඊළඟ පාර ඔබ හීනෙන් දකිනකොට ඔබ උත්සාහ කරන්න ඒක පස්සේ හරි මතක් කරගන්න ඒ ඉතාමත් වැදගත්. So prayer has to be a discipline. It doesn't matter whether you feel it or not. ඔබට කුමන දේ හැඟුණත් යාඥාව විනයක් විය යුතුයි. You don't have to feel to pray. I don't feel to pray. I have to decide to pray. මම තීරණයක් ගන්න අවශ්‍යයි යාඥා කරන්නට හැඟීම් අනුව නෙවෙයි hallelujah hallelujah and when you pray ඔබ යාඥා කරනකොට you know pray with intensity pray with fervency ඔබ උනන්දුවෙන් ඉතාමත්ම උනන්දුවෙන් යාඥා කරන්න මුළු හදවතින්ම and pray in tongues hallelujah ඒ වගේම අන්‍ය භාෂාවෙන් කතා කරන්න you know, praying in tongues is so important for a christian කිතුනුවෙකුට අන්‍ය භාෂාවෙන් කතා කිරීම ඉතාමත්ම වැදගත් that many christians do not speak in tongues ඉතා දුකට කාරණාවක් බොහෝ කිතුනුවන් අන්‍ය භාෂාවෙන් කතා නොකරන එක because they have never been taught මන්දෝන් උන්ට උගන්වලා නැති නිසා if you never been speaking in tongues today after the meeting there's a meeting upstairs I'm doing that session because it's very important I love to do that so if you don't speak in tongues come upstairs ඔබන්නේ භාෂාවෙන් කතා කරන්නේ නැත්නම් රැස්වීමෙන් අනතුරුව මම කරනවා උඩු මහලේ රැස්වීමක් ඔබට උගන්වනවා අන්නේ භාෂාවෙන් කතා කිරීම පිළිබඳව the Bible says when you speak in tongues your mind is not productive Bible එකේ කියන දෙයක් තමයි ඔබන්නේ භාෂාවෙන් කතා කරනකොට ඔබගේ මනස දන්නේ නැහැ ඔබ කතා කරන දේ but your spirit is productive because you're speaking in tongues you're from your spirit ඔබගේ ආත්මයෙන් තමයි ඔබ අන්නේ භාෂාවෙන් කතා කරන්නේ so when you pray in tongues ඔබ අන්නේ භාෂාවෙන් කතා කරනකොට you are bypassing your mind listen to this ඔබගේ මනස ඔබව තමයි ඔබ අන්නේ භාෂාවෙන් කතා කරන්නේ it is the prayer of the holy spirit through you මේ ශුද්ධාත්මයන් වහන්සේගේ ආඥාවෙන් ඔබ තුලින් It is bypassing your mind because in your mind there's doubt and so many obstacles in your mind. ඔබගේ මනසේ සැකය තිබෙනවා ඒ වගේම විවිධ වූ බාධාවන් තිබෙනවා. There are limitations in your mind. සීමාවන් තිබෙනවා ඔබගේ මනසේ. But as you speak in tongues. නමුත් ඔබන්නේ භාෂාවෙන් කතා කරනකොට your spirit is directly praying. Hallelujah. ඔබගේ ආත්මය එක ක්ෂණයෙන්ම යාඥා කරනවා ශුද්ධාත්මයන් වහන්සේ සමග. And the Holy Spirit is praying with you. Hallelujah. ශුද්ධාත්මයන් වහන්සේ ඔබත් සමග යාඥා කරනවා. And you will be able to see changes. Hallelujah. එවිට ඔබට වෙනස්වීම් දකින්නට පුළුවන් වේවි. The changes that you will not see when you pray with your understanding, you will see happening when you pray in tongues. ඔබගේ තේරුම් ගැනීමෙන් ඔබ යාඥා කරනවට වඩා ඔබ අන්‍ය භාෂාවෙන් කතා කරනකොට ඔබට තේරුම් ගැනීමක් ඇති වෙනවා. Hallelujah. That is why the great apostle Paul said, I pray in tongues more than all of you. ඒක තමයි ඒ පාවුල්තුමා කිව්වේ ඔබ සියල්ලට වඩා මම අන්‍ය භාෂාවෙන් කතා කරන බවට. I pray in tongues a lot. Hallelujah. මම අන්‍ය භාෂාවෙන් බොහෝ ලෙස කතා කරනවා. That is why the apostle Paul had such a powerful, impactful ministry, and the Holy Spirit used him for many, many books in the Bible. Hallelujah. ඒක නිසා තමයි ඒ පාවුල්තුමා බොහෝ ලෙස දෙවියන් වහන්සේ පාවිච්චි කරේ බලපෑමක් ඇති කරන සේවයක් ඔහුට තිබුණා. ඒ බයිබලයේ බොහෝ පොත් ඔහු විසින් ලියනු ලැබුවා. The Holy Spirit is the change agent. Amen. And he wants to work through you to cause changes. ශුද්ධාත්මයන් වහන්සේ තමයි වෙනස් වීම ගෙනෙන කේන්ද්‍රස්ථානය ඔබ තුලින් උන්වහන්සේ ක්‍රියා කරනවා කටයුතු කරනවා ඔබගේ ජීවිතයේ ඔබවට වෙනස් වීම ඇති කරන පිණිස. It doesn't matter how hopeless your situation is today. ඔබගේ අවස්ථාව අද දවසේ කොච්චර බලාපොරොත්තු රහිත අවස්ථාවක් වුණත්. The Holy Spirit was given to you to make changes. ශුද්ධාත්මයන් වහන්සේ ඔබට දෙනු ලැබුවේ වෙනස් වීම ඇති කිරීමටයි. Then also you must be disciplined to pray for your pastor. ඒ වගේම ඔබ විනයක් ඇතිව කටයුතු කළ යුතුයි ඔබගේ සභා පාලකතුමා උදෙසා යාඥා කරන්නට. Your pastors, your cell leaders, pray for them daily as a habit. ඔබගේ සභා පාලකවරුන්ට ඔබගේ සෛල නායකයන්ට ඔබ පුරුද්දක් හැටියට යාඥා කරන්න දිනපතා. Because they need your prayers. මන්ද උන්ට අවශ්‍යයි ඔබගේ යාඥාව. They are the gifts that God has given you. And they need your prayers. ඔවුන් දෙවියන් වහන්සේ ඔබට දී ඇති දීමනාවයි ඔවුන්ට ඔබගේ යාඥාව අවශ්‍යමයි. See, when you pray for your pastor, you see God begins to open your eyes to show you what a gift your pastor is. ඔබ ඔබගේ සභාපාලකතුමා උදෙසා යාඥා කරනකොට දෙවියන් වහන්සේ ඔබට පෙන්눔 කරනවා ඔබගේ සභාපාලකතුමා කොපමණ දීමනාවක්ද ඔබට කියලා. Or as you see him just like another man. නැතනම් ඔබ දකිවි ඔබගේ සභාපාලකතුමත් තවත් මිනිසෙක් හැටියට. Hallelujah. Hallelujah. That's why the apostle Paul always said pray for us. ඒක තමයි පාවුල්තුමා නිරන්තරයෙන්ම කිව්වේ මා උදෙසා යාඥා කරන්න. You know, he didn't want them to pray to bless them. ඔහු බලාපොරොත්තුනේ මිනිසයා ඔහුට ආශිර්වාද කරන එක නෙවෙයි. He wanted to be used more powerfully for God. Paul tumage kemathune deviyan wahanse kerahi wada balawatma sevaya kirimai. Hallelujah. Hallelujah. So that the benefit will be on the people. Etakota vasiya proyojane paminenne senagatai. Hallelujah. Hallelujah. So when you pray for your pastor, it's an investment upon Amen. Your own life. ඔබ ඔබගේ සභාපාලකතුමා උදෙසා යාඥා කරනකොට ඔබගේ ජීවිතයට ඔබම කරන ආයෝජනයක් ඒ. Hallelujah. So thank you. And the other prayer that you need to discipline yourself. අනිත් යාඥාව තමයි ඔබ විනයක් ඇතිව කළ යුත්තේ. This is something the Lord showed me recently. දෙවියන් වහන්සේ ළඟදී මට පෙන්වපු දෙයක්. When you eat your food. ඔබ ඔබගේ ආහාර කන්න ප්‍රථමයෙන්. Hallelujah. Hallelujah. You know the food that we eat. අපි ගන්න ආහාර affects our physical body, our health. අපගේ ශරීරයට බලපානවා. Many people today say oh the food that we have today are toxic. There is poison, there are all kinds, and people are afraid to even eat food today. They choose, they are very careful, and they are sometimes in bondage. බොහෝ දෙනා ආහාර ගන්නකොට හිතනවා වස විස තිබෙන ආහාර වෙන්න පුළුවන්. ඔවුන් බයයි ආහාර පාන කන්න. ඒ වගේම මම හිතනවා ඒ අය බන්ධනෙන් සිටින්න කියලා. But the Bible teaches us නමුත් බයිබලයේ when before we eat we need to pray and speak the word of God over our food. බයිබලයේ උගන්වන දෙයක් තමයි අපි ආහාර කන්න ප්‍රථමයෙන් අපි යාඥා කළ දෙවියන් වහන්සේට ස්තුති කළ යුතු බව. I know many Christians they pray when they are together with other believers. මන් දන්නවා බොහෝ කිතුනුවන් යාඥා කරනවා අන් ඇදහිලිවන්තයන් එකට ආහාර ගන්නකොට. I must look holy so we pray. But when you eat in alone you're so hungry you just තනිව වෙ ඉන්නකොට ඉතා බඩගිනි ඒක නිසා ඔහෙ කෑම ටික කාලා දානවා. Sometimes the children say daddy we didn't pray. සමහර වෙලාවට දරුවන් මතක් කරනවා තාත්තේ යාඥා කරේ නැහෙනේ කියලා. Hallelujah. I'm also guilty sometimes on this. මටත් සමහර වෙලාවට මේක සිද්ධ වෙනවා. And the Lord rebuked me. දෙවියන් වහන්සේ මට තරවටු කරා. So I want to show scripture on that. 1 Timothy chapter 4, let's go there. අපි බලමු 1 තිමෝතී 4 වෙනි පරිච්ඡේදය. බයිබලයේ ඉතාමත්ම ප්‍රායෝගිකයි. And I want to be practical in my teaching. මගේ ඉගැන්වීම තුළ මගේ කැමැත්ත ඉතා ප්‍රායෝගික වීමයි. You could take it and put it to work and you will be blessed. ඒ වචනය ක්‍රියාවට දමලා ඔබට ආශිර්වාදයේ භුක්ති විඳින්න පුළුවන්. 1 Timothy chapter 4. 1 තිමෝතී 4 වෙනි පරිච්ඡේදයේ ප්‍රශංසා වේවා. Verse 3 says forbidding to marry and commanding to abstain from certain food which God has created to be received with thanksgiving of them which believe and know the truth. සරණපාවා ගැනීම තහනම් කරන්නව සැබෑව දැනගෙන සිටින ඇදහිලි වන්තයන් විසින් සුති දීමෙන් පිළිගන්නා පිණිස දෙවියන් වහන්සේ මැවූ කෑම වලින් වැළකීමට අණ කරන්නා වූ මිනිසුන්ගේ. Yeah, this is the context of this is in the last days there are going to be people who bring doctrines of demons. Avasan davas don't have time. If you go to verse 2, you can see they put rules to pen. Manushyata it is wrong to marry, we forbid you to marry. It is wrong to eat this food, don't eat this food. Avasan davas wala e manushya kerahi vividu niyayan vyavasthavan genunu labanawa me kema kannepa me aakarein vivaha wennepa. These are teachings, religious teachings. Agamika igenvim. And even people are subject to them. They say, oh, this food is not good. Even for health reasons, people don't eat certain foods. E saukhya tattwayan nisa saha wenakut wenath hetu nisa manushya vivida ahara nogena sitinawa. But it says, this food which has been created to be received with thanksgiving of them which believe and know the truth. අදහිලිවන්තයන් විසින් ස්තුති දීමෙන් පිළිගන්නා පිණිස දෙවියන් වහන්සේ මැවූ කෑම වලින් වැළකී සිටින්නේ කියලා. So it is telling for Christians, for children of God, you know, we ought to receive food with thanksgiving because we know the truth. දෙවියන් වහන්සේගේ සෙනඟ අපි ආහාර පිළිගත යුත්තේ ස්තුති දීමෙන් මන්ද අපි සත්‍ය දන්න නිසා. Because sometimes the doctor say this food is good. After some time they say this food is bad. Dosserwaru samahara welawata kiyana deyak tamai vidyaagneyin mema aaharya kema honda neha kiyenawa kaalekata passe hoya gannawa me aaharya kanna kiyala. Next verse it says for every creature of God is good, nothing is to be refused. Look at that. If it be received with thanksgiving. Deviyan wahanse mewu siyalla yahapata. So every food is of God and is good. දෙවියන් වහන්සේ මැවූ සියල්ල යහපත්ය ස්තුති දීමෙන් යුක්තව පිළිගන්නවා නම් කොයි දෙයකවත් එපා කරන්නට යුතුව නැත. Next verse. This ඊළඟ පදය ඉතාලි. For it is sanctified by the word of God and prayer. මක්නිසාදය දෙවියන් වහන්සේගේ වචනයෙන්ද යාඥාවෙන්ද පිරිසුදු කරනු ලබන්නේය. So when we pray and when we speak the word to the food, අපි ආඥා කරලා දේව වචනය අපගේ ආහාර මත ප්‍රකාශ කරාම it is sanctified, එය පිරිසිදු කරනවා, එය පවිත්‍ර වෙනවා. Hallelujah. Hallelujah. It is cleansed by the word of God we speak. අපි ප්‍රකාශ කරන දේව වචනය කරන කොටගෙන අපගේ ආහාර පවිත්‍ර කරනු ලබනවා. So I recommend that every time before you start to eat, මම කියනවා ඔබට ඔබ ආහාර and say something from the word of God. ආහාර ගන්න ප්‍රථමයෙන් කෑම ගන්න ප්‍රථමයෙන් හැමදාම ඔබ දේව වචනෙන් ප්‍රකාශ කළා යාඥා කළා స్తుති දෙන්න. In Exodus 23:25 I want you to see a word there. අපි හරව ගමු නික්ම යාම පොතේ 23 25 වෙන පදයේ. It speaks about the truth about the word, the food we eat and the water we drink. අපි ආහාර ගන්න ඒ ආහාර ගැනත් නැත්නම් බීම ගැනත් සත්‍යතාවය මෙතන ප්‍රකාශ කරනවා. He said, you shall serve the Lord your God and he shall bless thy bread. Amen. And thy water and I will take sickness away from the midst of thee. Hallelujah. නික්මයාම 23 25 නුඹලා නුඹලාගේ දෙව් ස්වාමීන් වහන්සේට මෙහෙ කරපල්ලා. උන් වහන්සේ නුඹේ භෝජනයටත් නුඹේ වතුරටත් ආශිර්වාද කරනසේක. Hallelujah. Hallelujah. How blessed we are. This is the Old Testament. මේ පරණ ගිවිසුමේ කියන්නේ කොපමණ ආශිර්වාද ලද්ද අපි. How much more we are blessed in the New Testament. අලුත් ගිවිසුමේ ඊට වඩා කොපමණ අපි ආශිර්වාද ලබනවද? Your bread, your rice, and say, thank you, Lord, my food is blessed today. අපේ ආහාර පාන අපි ගත්තාම අපගේ කෑම පිඟාන ගත්තාම අපි කියමු ස්වාමිනී ස්තුති මගේ කෑම ගැන. You take the water and say cheers, it is blessed. Hallelujah. ඒ වතුර අරගෙන කියන්න cheers, මේ ආශිර්වාදලත්. Hallelujah. Hallelujah. Then our food is sanctified and no sickness we come to. Evita apage aahara pavithra wenawa kisima rogayak paminenne neha apita. We enjoy the food. Hallelujah. Ekaṭa apada bhukti vindinna puluwan apage aahara. Hallelujah. Sometimes we eat the food and next day we think, what did I eat? Did I eat poison? සමහර වෙලාවට අපි කෑම කාලා හිතනවා අපි විස දෙයක්ද කෑවේ. Even if there's poison in the food, as you pray, it is sanctified. Amen. Hallelujah. කෑම වල විස දෙයක් තිබුණත් අපි යාඥා කළ වචනය ප්‍රකාශ කරාම එය පවිත්‍ර කරනු ලබනවා. Hallelujah. Hallelujah. Hey, hallelujah. Hallelujah. We are blessed and we are not cursed. Hallelujah. අපි ආශිර්වාදලත් ශාපලත් සෙනගක් නොවේ. Our food is blessed. Hallelujah. අපගේ ආහාර ආශිර්වාදලත්. Our water is blessed. අපගේ වතුර ආශිර්වාදලත්. Our going out coming in is blessed. අපගේ යාම ඊම ආශිර්වාදලත්. Everything concerning us is blessed. අපට අදාළ සියලු දේ ආශිර්වාදලත්. Hallelujah. Hallelujah. Praise God. කන්දරවෝ. Glory to Jesus. මහිමේ වේවා යේසුස් වහන්සේට. Oh hallelujah. Last week we started this wonderful series making constant progress. අපේ ගිය සතියේ මේ අලුත් තේමාව ආරම්භ කරා දිගින් දිගටම පවතින ප්‍රගතිය. Hallelujah. Hallelujah. This is what you have been called through Jesus Christ. Jesus Christus වහන්සේ කරන කොටගෙන ඔබව කැඳවලා තිබෙන්නේ මේ උදෙසායි. If you're in this church, if you're hearing this word, I can assure you from now on your life will be making constant progress. ඔබ මේ සභාවේ ඉන්නවා නම් මේ වචනය ඔබට ඇසෙනවා නම් ඔබේ දේ ලබා ගන්නවා නම් ඔබ දිගින් දිගටම ඔබගේ ජීවිතයේ ප්‍රගතිය භුක්ති විඳිනවා. Because this is not the words of man, this is the word of God. මන්ද මේ මිනිසයාගේ වචන නෙවෙයි දෙවියන් වහන්සේගෙන්ම පැමිණෙන වචන නිසා. You know, whatever will happen in your life, it will happen for your advantage. ඔබගේ ජීවිතේ ඕනෑම දෙයක් සිද්ධ වෙනවද ඒ දේ සිද්ධ වන්නේ ඔබගේ වාසිය කරායි. Hallelujah. Hallelujah. Hallelujah. Even when you go through a crisis situation, ඔබ අමාරු තත්ත්වයක් තුලින් ගියත්, even that crisis situation is not for your downfall. ඒ අමාරු තත්ත්වය ඔබගේ පහත වැටීමට නොවේ. It is for your advantage. ඒ ඔබගේ වාසියටයි. It is for your testimony. ඔබගේ සාක්ෂිය උදෙසායි. There's going to be a new testimony. අලුත් සාක්ෂියක් ඔබට ලැබෙන්නට යනවා. Hallelujah. Hallelujah. The Bible says all things work together for good for those who love him and those who are called according to his purpose. Bible ekena sielu de siduwanne un obage yahapata udesai un wahansege naamen e kandawala athi oba sielu denata. We know that all things work together for good. Hallelujah. Api danna e sielu de siddha wenne apage yahapata udesai. Do you know it? Do you know? Oba e de dannawada? If you don't know, then you will think, oh, something bad is going to happen. ඔබ එලිදරව් නැත්තම් ඔබට ඔබ හිතනවා මේ දේ සිද්ධ වෙලා තිබෙන්නේ මගේ අයහපතට කියලා. Lot of even Christians, they say, I don't know what's going to happen. කිතුනුවන් පවා කියනවා අනේ මම දන්නේ නැ මොනවා සිද්ධ වෙනවද කියලා. You never know what will happen. කවදාකවත් අපි දන්නේ නැ මොනවා වෙයිද කියලා. Pastor, you never know what will happen. සමහර අය කියනවා Pastor, මම දන්නේ නැ මොනවා වෙයිද කියලා දන්නේ නැහැ. Some people say, I don't know what will happen will happen. අනේ මොනවා වෙයිද කියලා නැහැ වෙන්න වෙච්ච දේ වෙන දේ වෙච්ච දෙන්. Somebody said we had in our school his name was Happen Stall. What happened to Happen Stall will happen. ඒ නම තිබිච්ච එක්කෙනෙක් හිටියා ඔහුට සිද්ධ වෙච්ච දේ සිද්ධ වෙයි. Hallelujah. Hallelujah. No, it's not like that. When you are a child of God. ඔබ දෙවියන් වහන්සේගේ දරුවෙකු නම් everything about your life obage jeevitayata sambandha sielu de will work for your advantage. Amen. Obage yahapata obage prayojaneya sandaha tamai kriya karanne. Look at this. Says we know that all things work together for good to them that love God. ඔබ මේ රෝම පොතේ 8:28 ඔබ බලන්න දෙවියන් වහන්සේට ප්‍රේම කරන්නට නම් උන්වහන්සේගේ අවිප්‍රාය ලෙස කැඳවනු ලබන්නට සියලුම දේ යහපත පිණිස එකට ක්‍රියා කරන බව අපි දනිමු. අපි දෙවියන් වහන්සේට ප්‍රේම කරනවද? Do you love Jesus? ඔබ යේසුස් වහන්සේට ප්‍රේම කරනවද? Say I love Jesus. ඔබ කියන්න මම යේසුස් වහන්සේට ප්‍රේම කරනවා. Hallelujah. Hallelujah. If you love Jesus. ඔබ යේසුස් වහන්සේට ප්‍රේම කරනවා නම් you will make sure everything about your life උන්වහන්සේ වග බලා ගනීවි ඔබගේ ජීවිතයට අදාළ සියලු දේ will work for your good ඔබගේ යහපත උදෙසා වැඩ කරන බවට even in crisis අමාරු තත්වයන් තුලදී even in challenging අභියෝග තත්වයන් තුලදී you know, sometimes challenges do come අභියෝග පැමිණෙනවා සමහර අවස්ථාවල when it comes it's not very pleasant ඒ ප්‍රසන්න නැහැ ඒ අවස්ථාවන්හිදී but that is the time you must bring to your mind that this challenge is not for my defeat ඒ අවස්ථාවන් වල අභියෝගලත් අවස්ථාවල් වල ඔබගේ මනසට ඔබ ගෙන ආ යුතු කාරණාවක් තමයි මේ අභියෝගය මගේ වැටීමට නොවේ something good is going to happen hallelujah යහපතක් සිදු වෙනවා you begin to rejoice hallelujah මේ තුලින් you begin to praise the lord අපි දෙවියන් වහන්සේට අවස්ථාවන් වල ප්‍රශංසා කළ යුතුයි you might not see it with your physical eyes ඔබගේ භෞතික ඇස්වලින් ඔබ නොදක්කත් but you know in your spirit there's an awareness ඔබගේ ආත්මයෙන් ඔබ දකිනවා දැන ගැනීමක් තිබෙනවා there's an eidō perception eidō දැන ගැනීමක් දැක්මක් තියෙනවා you see with your spirit ඔබගේ ආත්මයෙන් ඔබ දකිනවා hallelujah මගේ ජයග්‍රහණය කෙරෙහි පමනයි and you will have a testimony එපිට ඔබට සාක්ෂියක් තිබෙනවා ඒ තුලින් the challenge was only a test your testimony is when you overcome the test hallelujah ඒ අභියෝගය කරන කොටගෙන ය පරීක්ෂාවක් පමනයි ඔබට සාක්ෂියක් ඇතිව ඒ අභියෝගයෙන් එළියට පැමිණෙන්නේ Without the test there's no testimony hallelujah පරීක්ෂාවක් නැතුව සාක්ෂියක් තිබෙන්න යන්නේ නැහැ In school we have a test and when we pass the test we have a promotion අපේ ඉස්කෝලවල වල පරීක්ෂණ තිබෙනවා මාසිකව If you like me I did like test hallelujah ඒ පරීක්ෂණවලි සමත් වුණාම තමයි අපි ඊළඟ පන්තියට උසස් වීම අපි ලබන්නේ hallelujah hallelujah praise the lord ප්‍රශංසා වේවා say I'm going somewhere මම යම් තැනකට යනවා and it's forward and upwards only ඒ ඉදිරියටත් ඉහළටත් පමනයි hallelujah hallelujah forward and upwards only ඉදිරියටත් ඉහළටත් පමනයි see it doesn't matter what happens outside in the world ලෝකයේ අවට කුමක් සිද්ධ වුණත් it doesn't matter what the economy outside in the world is අපේ ලෝකයේ ආර්ථිකය කුමක් වුණත් it doesn't matter what kind of sickness and flu is going around ඒ අවට මොන ආකාරයක උණක් පැතිරෙමින් පැවතුණත් some people say oh the flu is going around සමහර කියන දෙයක් තමයි අර උණ හැම තැනම තියෙනවානේ They need to catch that flu that is going around. ඕන් බලාගෙන ඉන්නවා එහෙ මෙහෙ තියෙන උණ අල්ල ගන්න. So somebody coughs and says ah that's the flu we got the flu hallelujah. සමහර වෙලාවට කියන අන්න උණ හැදිලා මේ. It doesn't matter what is happening outside. ඒ අවට කුමක් සිදු වෙමින් පැවතුණත් You are a child of God. ඔබ දෙවියන් වහන්සේගේ දරුවෙක්. Hallelujah. Hallelujah. You are not ordinary. ඔබ සාමාන්‍ය කෙනෙක් නෙවෙයි. Hallelujah. Hallelujah. Praise be to God. ප්‍රශංසා වේවා දෙවියන් වහන්සේට. You know the story of Noah and the ark ubadanwada noah ge kathandare how many of you know noah and the ark ki denek dannwada noah sahaye those who don't know I'll tell a little bit of the story man poddak kathandaren kiyanna there are a lot of new people here godak aluth aya sitinawa api madde noah was a good man a righteous man noah dharmishta manussekwa sitiya you know god wanted to bring judgment to the world deviyan wahanseeta awashuna vinishya genenna me loketa many years ago අවුරුදු ගණනාවකට ප්‍රථමයෙන් the world was wicked ඒ ලෝකේ ඉතාමත් නපුරුව තිබුණා have you seen the world is wicked ඔබ දන්නවද දැකලා තිබෙනවද ලෝකය නපුරුයි hallelujah hallelujah and god wanted to bring a judgment to destroy the world deviyan wahanseta awashuna lokeya vinasha karana pinisa vinischaya genennata but he was looking for one righteous man namuth eka dharmishta manushyek deviyan wahanse soyamin sitiya to preserve the world ඒ ලෝකේ ආරක්ෂා කරන පිණිස and he found in noah a righteous man amen noah tula deviyan wahanse dakka un wahansege dharmishtakam and god told noah I'm going to destroy the world deviyan wahanse noah tu kiwa mama loke vinasha karanna I want you to build a big ship called the ark noah's ark e oba loku navak godanaganna noah ge nava kiyala deviyan wahanse avavada dunna because I'm going to bring the flood to the whole world and the world is going to be destroyed manda jala galmak paminla mulu lokeyama vinasha wenna yana nisa and noah was a righteous man so he started to build this ark noah dharmishta manushyekwa sitiya ohu patan gatta me neva godanagannata because god told him to do it manda deviyan wahanse noahta kiyapu nisa and people came and asked, noah what are you doing manushya noah gen paminla ahuwa noah oba mokatta karanne he said god is going to send a flood and kill everybody that's why I'm building this ark deviyan wahanse jala galmak එවනම මනුෂ්‍ය විනාශ කරන්න යනවා ඒක නිසා තමයි මම මේ this man has gone crazy මනුෂ්‍යනවට hina වෙලා කිව්වා මේ මනුස්සයට පිස්සු හැදීගෙන එනවා කියලා. We have to send this man to Angoda. Angoda යවන්න වෙයි කියලා කිව්වා. He said how can a flood come and destroy the world? ඔවුන් මනුෂ්‍යයා ලෝකයාය කිව්වා කොහොමද විශාල ජලගල්මක් ඇවිල්ලා ලෝකය විනාශ වෙන්නේ? People were laughing and making fun of Noah. මනුෂ්‍යයා නොවට hina වුණා ඒ විහිළු තහළු කරන්න ආරම්භ කළා. But he continued to build that ark. නමුත් නොවා දිගින් දිගටම ඒ නැව ගොඩනගුණු ලැබුවා. If you want to hear about Noah more, there's a wonderful teaching from Pastor Andrew. You can get it from the bookshop about Noah. What he did at the ISM conference, you must get that DVD. Pastor Andrew ithamath alankara lesa e noa tulin deviyan wahanse kriya karapu aakare apata vigraha karala thibenawa e DVD pati madhya halen laba ganna puluwan oba aashirwada laba. Go back to Noah. God said bring every kind of animal, two of every kind. Hama aakareema sattun oba dedena bagin. So Noah worked hard. He made this big ark and he got all the animals in. Noah mahansi vela weda kara me sattu siyalla navata gatta. When he had completed, the Bible says God shut the door of the ark. Me siyalu de Noah sampurna kalahama deviyan wahanse kiyapu aakarayata Bible e kiyana deviyan wahanse e nave dorotuwa wasuwa kiyala. And the Bible says the rain started to come, it started to thunder, and people are thinking, what is this? Varshava paminiya jala galma aarambha kara manushya baluwa mokadda me wenne kiyala. Still they thought, oh, this Noah is crazy, maybe some little rain is going to rain for 1 hour and finish. Eight minutes kiwa loke aya kiwa e Noah ta pissu me podi wassak oka payak kiwa but it continued to rain and rain and rain. Namuth digin digatama varshama jala galma paminiya and the flood waters began to increase. E jalaya enna enna mattama ihalata giya just like the IDH flood. IDH eke siddha wetcha jala galma. Hallelujah. And it rained and rained. Vassa digatama paminiya. You know who shut the door? I said God shut the door. Mama kiwa deviyan wahanse e nave dorotuwa wahuwa kiyala. Why did he shut the door? Ai deviyan wahanse dora wahuwe. Even Noah could not open the door. God made it sure that the Bible says the door that he shuts no one can open. Hallelujah. Bible e kiyana teya thamai deviyan wahanse e wasana dorotuwa kisima kenekuta vivara karannata baha kiyala. Hallelujah. Hallelujah. And as the rains came, as the floods increased, varshava paminiya jalamattama enne enna ihala giya, the flood outside began to go up. E jalagalma e jalamattama enne enna udata giya. And what happened to Noah's ark? Noah ge navata kumakda siddu une? Noah's ark began to go up as well. Hallelujah. Enne Noah ge nava ihala giya. The water that destroyed the people in the world, loke senaga vinasha karapu ema jalayama, was the water that held Noah's ark. Hallelujah. Ema jalayama tamai Noah ge me vishala nava udata ihalata allagena sitiye. Did you see that? Hallelujah. Obe e dakkada. And the Bible says this ark was Christ. Hallelujah. E Bible e kiyana mema nava tamai Christus wahanse kiyala. Hallelujah. Hallelujah. When we are in Christ, we are in that ark. Hallelujah. Api Christus wahanse thula sitina kota api e naukawa thulai sitinne. What happens outside will not affect us. Hallelujah. Pitastaren siduena de apata balapanne neha. What happens outside will be for our advantage. Hallelujah. Pitastaren siduena de apage vasiya kara pamanai. Whatever is destroying the people outside is preserving us and giving us promotion. Hallelujah. Pitastara manushya vinasha karana ema deema apiva rakabala gena apita usaswima gena denawa. Hallelujah. Hallelujah. Whatever happens outside will not happen to you. Pitastaren siduwena onama de obata siduwenne neha. So what happened to Heppelstall will not happen to you. E manushyata Heppelstone ta siduwetcha de obata siduwannet neha. Hallelujah. Hallelujah. Praise God. Prashansa veva. Whatever happened to so and so? අර කෙනාට සිද්ධ වෙච්ච දේ that happened to so and so ම සමහර අය කියනවා අන්න අරයට මේ දේ වුණානේ it will happen to us as well අනේ අපටත් වෙයිද no 1000 times no නැහැ දසදහස් වාරක් නැහැ එහෙම වෙන්නේ නැහැ hallelujah hallelujah hallelujah hallelujah say I'm in Noah's ark ඔබ කියන්න මම ඉන්නේ නොආගේ නැව තුලයි. Hallelujah. I am in Christ. Hallelujah. මම ක්‍රිස්තුස් වහන්සේ තුලයි සිටින්නේ. I am protected. Hallelujah. මම සුරක්ෂිතයි. Thank you Lord. ඉසුති ස්වාමිනී. In Acts chapter 19 verse 20. ක්‍රියාපතේ 19 වන පරිච්ඡේදයේ 20 වන පදේ Acts chapter 19 verse 6. So mightily grew the word of God and prevailed. වචනය බලවත් ලෙස වර්ධනය වුණා බලපවත් වුණා. The word of God grew and it prevailed. දෙවියන් වහන්සේගේ වචනය වර්ධනය වුණා එය බලපවත් වුණා. See, when the word of God grows in you, ඔබ තුල දෙවියන් වහන්සේගේ වචනය වර්ධනය වෙන විට maybe is the word concerning your health and healing. ඔබගේ නිරෝගී සුවය සම්බන්ධ වචනය වෙන්න පුළුවන්. Maybe it's regarding your finances. ඔබගේ ආර්ථිකය සම්බන්ධව වෙන්න පුළුවන්. As the word of God grows regarding that subject, that area of your life. ඔබගේ ශාස්ත්‍රයට අදාළ ඒ දේව වචනය ඔබ තුල වර්ධනය වෙන විට it will stake, it will become strong and it will prevail in that situation. එම වචනය ඔබ තුල ශක්තිමත් වෙලා එම ඔබගේ අවස්ථාවන් තුල එය බලපවත්වනු ලබනවා. Let's say you are a person who's struggling financially. හිතමු ඔබ ඔබගේ ආර්ථිකය පොරබදින කෙනෙක් කියලා. You are in debt, so many debtors are after you. ඔබ ණයබරින් සිටිනවා බොහෝ අය එනවා ඒ ණය එකතු කරන්නට. So when you come to the house of God, දෙවියන් වහන්සේගේ ගෘහයට ඔබ පැමිණෙන විට it's an opportunity for you to grow in the word concerning your finances. ඔබට අවස්ථාවක් ඔබගේ ආර්ථිකය සම්බන්ධව ඔබට වර්ධනය වෙන්නට. So you take the scriptures on finances. එම නිසා ආර්ථිකය මුදල් ශාස්ත්‍රය පිළිබඳ අදාළ දේව වචනය You search the scripture. දේව වචනය ඔබ සොයලා බලලා ඒ දේ රැගෙන I told you last week that the word of God, the Bible is a treasure book. මම ගිය සතියේ ඔබට කිව්ව දෙයක් තමයි දේව වචනය වටිනා වස්තු අඩංගු පොතක් කියලා. And get those treasures out. ඔබ ගැඹුරට ගැඹුරට හාරලා ඔබ ඒ වටිනා වස්තු ගන්න අවශ්‍යයි. Just because something is in the Bible, you are not going to benefit if you do not know it, if you have not receive that into your spirit. දේ වචනේ යම් තයක් තිබුණ පළියට අඩංගු පළියට ඔබට ඒ දේ වාසිය ලැබෙන්නේ නැහැ. ඔබ ඒ දේ අත්පත් කරගන්නකම්. You have to take what is in the word and let it dominate your spirit. ඔබ දේ වචනේ ඇති එම වටිනා වස්තු රැගෙන ඔබගේ ආත්මයේ අධිපතිකම් කරන්න ඉඩ දිය යුතුයි. And then you will find you are prevailing that situation. You are overcoming. You are become a victor in that situation. එවිට ඔබට පෙනී යාවි ඔබගේ අවස්ථාවන් තුල ඔබ ජයග්‍රාහකයෙකු ලෙස කටයුතු කරන ආකාරය. You know many people what they do when they have a problem is they look for a worldly solution. බොහෝ දෙනා උන්ට ප්‍රශ්නයක් අභියෝගයක් ආවහම ලෞකික විසඳුමක් සොයමින් පවතිනවා. That worldly solution will get you more and deeper into your problems. ඒ ලෞකික විසඳුම කරන කොටගෙන ඔබගේ ප්‍රශ්න එන්න බැරෑරුම් වෙනවා පමණයි. You take more loans and you end up in big trouble. ඔබ තවත් ණය වෙලා තවත් ඔබ විනාශයට පැමිණෙනවා අමාරු තත්ත්වයකට වැටෙනවා. Other people they complain about it. අනිත් අය ඒ ගැන මැසිවිලි දොඩනවා. They talk about it, complain. ඔව් දිගින් දිගටම මැසිවිලි දොඩනවා ඒ ගැන. Even in sickness they do that. රෝගී වුණහමත් එහෙම කරනවා. Let's say somebody is having a tummy upset. හිතමු යම් කෙනෙකුට ඒ බඩේ අමාරුවක් තිබෙනවා. He's going to the toilet. නිතරම වැසිකිළියට යනවා. He's going to the toilet coming back. වැසිකිළියට යනවා. And now you are beginning to complain. දැන් මැසිවිලි දොඩනවා. Your whole house knows that your tummy is upset. මුළු ගෙදරම දන්නවා දැන් මේ බඩේ අමාරුවක් හැදෙලා කියලා. ඊයේ කාපු කොත්තු රොටිය තමයි. The කොත්තු රොටිය ආයේ. You are connecting that tummy upset with what you ate. You have a strong belief for now. දැන් ඔන්න විශ්වාස කරනවා අර ඊයේ කාපු කොත්තු රොටිය නිසා තමයි මේ බඩේ upset වෙලා තියෙන්නේ. Now your cell leaders knows. දැන් සෛල නායකයාත් දන්නවා. Hallelujah, your cell members know. සෛලේ අනිත් අයත් දන්නවා මේ බඩේ අමාරුව ගැන. Now your tummy upset is getting worse. එන්න දැන් වැඩි වෙනවා. Do you know the thing that you complain about will get worse. ඔබ මැසිවිලි දොඩන එම කාරණාව ඔබ දන්නවද එන්න වැඩි වෙනවා. The more you complain, the more it becomes that has power. There's energy because you're speaking words. ඔබ මැසිවිලි යම් කාරණාවක් උදෙසා දොඩන්න ඍණවාදීව කතා කරන්න ඒට ශක්තිය ලැබෙනවා ඒක නිසා තත්ත්වය එන්න දරුණු වෙනවා. You know, if you have a stomach upset, that's a natural thing. Your body is rejecting something it doesn't like. බඩේ අමාරුවක් තිබෙනවා නම් ඒ සාමාන්‍ය දෙයක් ඔබගේ ශරීරය ප්‍රතික්ෂේප කරනවා ඔබ ශරීරයට ෆිට වෙන්නේ නැති දෙයක් Let it go and say praise the Lord. ඒ දෙයට ඔබගෙන් පිට වෙලා යන්න ඉඩ දීලා ඔබ කියන්න ප්‍රශංසා වේවා දෙවියන් වහන්සේට. That is the way to overcome. ඒ ආකාරයෙන් තමයි අපි ජය ගන්නේ. In anything in life is that ජීවිතයේ ඕනෑම අවස්ථාවන් වල ඒ ආකාරයටයි කරන්නේ. The more you try to speak about it, complain and to say how helpless you are, it will start to dominate you. යම් කාරණාවක් ගැන ඔබ මැසිවිලි දොඩවනවා නම්, ඍණවාදීව කතා කරනවා නම්, එන්න එන්න ඒ කාරණාව වැඩි වෙනවා. ඒ ඔබව පාලනය කරන්න පටන් ගන්නවා. Now these things the world doesn't know. ලෝකයා මේවා දන්නේ නැහැ. So they talk about it. ඒක නිසා ඔවුන් ඒ ගැන ප්‍රශ්න ගැන ගොඩක් කතා කරනවා. And they say after that they say I don't know why this is happening. ඊට පස්සේ කියනවා නේ මන් දන්නේ නැහැ මේ දේ මොන නිසා වෙනවද කියලා. It happened because that is what you confess, what you spoke about. ඔබ ඒ දේ ප්‍රකාශ කරපු නිසා තමයි ඒ දේ ඔබට සිද්ධ වුනේ. Last week I went to the hospital, to Hemant's hospital to get a blood test. ගියේ සතේ මම හේමාස් රෝහලට ගියා බ්ලඩ් ටෙස්ට් එකක් කරන්න රුධිරය පරීක්ෂා කරන්න. So the one we have to give this thing, he said රෝගියාගේ නම මොකද්ද? I couldn't answer that. I had to fill in this form. Who is the patient? What's your name? මට ඒකට උත්තර දෙන්න බැරි වුණා. Again he asked. රෝගියා yes, are you the patient? මගෙන් ඇහුවා ඔබද රෝගියා? I said no, I've come to take a blood test. මං කිව්වා නැහැ මං බ්ලඩ් ටෙස්ට් එක රුධිර පරීක්ෂාවක් කරන්න යාවේ. I didn't want to agree that I'm a rogiya. Hallelujah. මම කැමති නැහැ උනේ නැහැ එකග වෙන්න මම රෝගියෙක් කියලා. See the world wants to put their rubbish into us. ලෝකයේ කැමැත්ත ඔවුන්ගේ ඒ විනාශ වෙන දේවල් අපේ මනසට දමන්න. I'm sorry doctor, you know. Because I'm not accepting that I'm a patient. I just came to take my blood test. මම ගියේ රෝහලට මගේ රුධිරය පරීක්ෂා කරන්නට. මම පිළිගන්නේ නැහැ මම රෝගියෙක් කියලා. Hallelujah. Hallelujah. The day you say agree with what the world says. ලෝකය කියන දේ එක්ක ඔබ එකඟ වෙච්ච ඒ දවසට that will be put on you. ඒ දේ ඔබ මත එනවා. Hallelujah. Hallelujah. Praise God. ප්‍රශංසා. In Isaiah chapter 33 verse 24. යෙසායා පොතේ 33:24 වෙන පදේ and the inhabitant shall say, this is speaking about Zion, people in the house of God. දෙවියන් වහන්සේගේ ගෘහෙහි සියොන්හි සිටින අය ගැන මෙතන කතා කරන්නේ. Inhabitant shall not say I am sick. තමා ලෙඩින් යයි කිසි වැසියෙක් නොකියන්නේය. එහි වාසය කරන සෙනගගේ අයතුකම කමා කරනු ලබන්නේය. These are the people who belong to God. මේ දෙවියන් වහන්සේට අයිති සෙනඟ. Those who are from Zion. සියොන්හින් පැමිණෙන අය. You know we are from Zion. අපි සියොන්හි පැමිණෙන්නේ. If you are born again, you are born of the Spirit. ඔබ නැවත උපාදනය වෙච්ච කෙනෙක් නම් ඔබ ආත්මයෙන් උපතලා කෙනෙක්. You are in a different kingdom now. ඔබ වෙනම රාජධානියකයි සිටින්නේ. Physically yes, you are in this world. භෞතිකව ඔව් ඔබ ඉන්නේ මේ ලෝකේ. But more so ever, you are now in the spiritual kingdom. නමුත් ඔබ ආත්මික රාජධානියකට අයිති. Hallelujah. Hallelujah. Because you're born again, born of the Spirit. මන් ඔබ නැවත උපාදනය වෙලා ඔබ ආත්මයෙන් උපත ලැබපු කෙනෙක් නිසා. Hallelujah. And those who are in the kingdom of God. දෙවියන් වහන්සේගේ රාජධානිය සිටින ඔබ. Shall not say I am sick. කිසි කලක මම ලෙඩින් යයි නොකියයි. Hallelujah. Hallelujah. You become sick the day you say I am sick. ඔබ රෝගී වෙන්නේ ඔබ මුඛය ඇරලා මම ලෙඩින් කියලා කියපු දවසට. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. Praise God. It doesn't say the inhabitants of Zion shall not be sick. එතන කියන්නේ නැහැ ඒ සියොන්හි සිටින අය ලෙඩ නොවි සිටි කියලා. They shall not say that they are sick. එතන කියන්නේ ඔවුන් ලෙඩින් යයි ඔවුන් නොකියන්නේය. Did you catch that? ඔබේ දේ අල්ලගත්තද? Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. I refuse to be sick. මම ලෙඩවීම ප්‍රතික්ෂේප කරනවා. Come on, say it. I refuse to be sick. ඔබ කියන්න මම ලෙඩවීම රෝගී වීම ප්‍රතික්ෂේප කරනවා. The test will come. The test will show there is something wrong with your blood. පරීක්ෂාවෙන් කියයි ඔබගේ රුධිරයේ යම් ප්‍රශ්නයක් තියෙනවා කියලා. I'm not sick. Hallelujah. ඔබ කියන්න මුඛය ඇරලා මම රෝගී නැහැ. I refuse to be sick. මම රෝගී වීම ප්‍රතික්ෂේප කරනවා. Hallelujah. Hallelujah. Just because the doctor has given some paper. දොස්තරවරු යම් වාර්තාවක් දුන්න පළියට God has given us his word. Hallelujah. දෙවියන් වහන්සේ උන්වහන්සේගේ වචනය මට දීලා තිබෙනවා. Hallelujah. Hallelujah. And his word says that the life of God is in me. උන්වහන්සේගේ වචනේ කියනවා දෙවියන් වහන්සේගේ ජීවනය මා තුළයි. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. If your spirit can take hold of the word of God. ඔබගේ ආත්මයට පුළුවන් නම් දේව වචනය අත්පත් කරගන්නට. If your spirit ඔබගේ ආත්මය You know, man is a spirit. Manushya aatmaya. See, if your spirit can take hold of this word, obage aatmayata puluwan nan me wachane aatpat karagannata, it will work for you. E oba wenuen kriya karavi. Hallelujah. Hallelujah. You know, don't say how can that this be. ඔබ කියන්න එපා මේක කොහොමද වෙන්නේ කියලා. You don't try to rationalize with your mind. ඔබගේ මනසෙන් මේ දේ තේරුම් ගන්න උත්සාහ කරන්න එපා. Receive this word to your spirit. ඔබ මේ වචනය ආත්මයට ලබා ගන්න. Get hold of it. වචනය අත්පත් කරගන්න. And that word will work for you. ඒ වචනය ඔබ වෙනුවෙන් එවිට ක්‍රියා කරාවි. And you will find your life constantly making progress. එවිට ඔබට පෙනී යාවි ඔබගේ ජීවිතය දිගින් දිගටම ජීවිතේ ප්‍රගතිය ඔබ දකිවි. Hallelujah. Hallelujah. Hallelujah. Let's stand up and lift up our hands. අපි නැගීසලා අපගේ දෑත් ඔසවමු. Thank him. දෙවියන් වහන්සේට අපි ස්තුති කරමු. Say I'm not of this world. ඔබ කියන්නේ මම මේ ලෝකයට ආйти නැහැ. I'm not of this world. මේ ලෝකයට මම ආйти නැහැ. I'm from another kingdom. මම වෙනත් රාජධානියකට ආйти. I belong to the kingdom of God. දෙවියන් වහන්සේගේ රාජධානියටයි මම ආйти. I belong to the kingdom of God. මම දෙවියන් වහන්සේගේ රාජධානියටයි ආйти. And I live by the kingdom principles. මම ඒ දෙවියන් වහන්සේගේ රාජධානිය ප්‍රතිපත්ති වලට අනුව ජීවත් වන්නේ. අන්නේ භාෂාවෙන් කතා කරන්නේ. Hey, Ribobo Santaralaba. Hallelujah.